සම්පූරිතාපමිත පාරමිතා බලේන වින්ද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙන්්වා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස චත්තාරි ධම්මපදානි අනබිජ්ජා ධම්මපදං අබ්භ්‍යාපාදෝ ධම්මපදං සම්මා සති ධම්මපදං සම්මා සමාධේ ධම්මපදං තේ සදහවත් වාසනාවන්ත පිනතුනි ලොස් ඇන්ජලස් බෞද්ධ විහාරස්ථානයේ කේන්ද්‍ර කොට පවත්නා වූ MMCTV සද්ධර්ම වාහිනී නාලිකාව ඔස්සේ ප්‍රචාරය කෙරෙන අද ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ ඇමරිකාවෙහි කැලිෆෝනියාවෙහි පදිංචි ලයන් වී විතාන මහත්මිය. එතුමිය මේ පින්කම සිදු කරන්නේ තමන්ගේ දයාබර දෙමව්පියන් වෙනුවෙන්. සුජීවත් වෙසෙන පියතුමාට සෙත් ප්‍රාර්ථනා කරන්නට ආශිර්වාද කරන්නටත් මියගිය තමන්ගේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීමක් කියන මෙත්පත් ප්‍රාර්ථනා වැතුවයි පින්කම සිදු කරන්නේ. ජීවත් වෙසෙන ගොඩ්වින් විතාන පියතුමාට සෙත් පැතීමට මිහිදී බලාපොරොත්තු වෙනවා. ඒ අතර මීට පස්සර දෙකකට කලින් මියගිය එරින් පද්මා ප්‍රනාන්දු මෞතුමියට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමියගේ සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. ධර්ම ශ්‍රවණය කරන ඔබ හැමදෙනා අප්‍රමත් මේ තින මේ කුසලය මෙලොව ජීවිතයේ ආධ්‍යාත්මික සුවය උදෙසාත් සතර ජීවිතයේ සෝපන් භාවයේ සඳහාත් ධර්මාවෝදේ සඳහාත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අප ධර්ම දේශනාව සිදකරන්ටයි බලාපොරොත්තු වන්නේ. පිනතුනේ අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සතර දහම් පද පිළිබඳව. දීඝනිකායෙහි සංගීතයේ සූත්‍රයේ පාදක කරගෙන පවත්නා වූ මේ දේශනාවෙන් කාරණා හතරක් භාගතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. චත්තාරි ධම්මපදානි ධර්මපද නැත්නම් අනුගමනය කළ යුතු දහම් කොටස් හතරක් මෙහිදී ඉදිරිපත් කරනවා. මොනවද ඒ හතර? අනබේජ්ජහා ධම්මපදං ලෝභ නොකිරීම, දැඩි ලෝභය අත්හැරීම නම් වූ කරුණක් තියෙනවා, ධර්ම ප්‍රතිපදාවක් තියෙනවා. ඊළඟට අව්‍යාපාදෝ ධම්මපදං ව්‍යාපාද නොකිරීම, ව්‍යාපාදෙන් දුරු වීම නැත්නම් මෛත්‍රියේ වැඩීම නම් වූ ධම්මපදයක් තියෙනවා. සම්මා සතිය ධම්මපදං මනාව සිහිය සතිමත් බව නැවති ධම්මපදයක් ධර්මානුශාසනයක් තියෙනවා. සම්මා සමාධි සම්මා සමාධිය නම් වූ ධම්මපදයක් තියෙනවා. මෙන්න මේ කරුණු හතරයි අද දේශනාවේදී අපි ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනබේජ්ජහ, අභ්‍යාපාද, සම්මා සති සහ සම්මා සමාධි කියන කාරණා හතර. තිනුතුනේ භාගතුන් වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සේ දේශනා කරන ලද සියලු ධර්මය උන්වහන්සේ මූලික කරගත්තේ සත්‍යංගේ නිවේසනසීම සඳහා, දුකෙන් නිදහස් වීම සඳහා, නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරලීම සඳහායි උන්වහන්සේගේ සියලු ධර්ම කාරණා අරමුණු කළේ. එහිදී ධර්ම ශ්‍රවණය කිරීමත් විමුක්ත ආයතනයක් විදිහට දක්වනවා. අප හරියට මනමින් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ අහන ධර්මය මුලමැද අග යහපත් වූ විවංජන සහිත වූ අර්ථ සහිත වූ ධමයක් නම් අපි ශ්‍රවණය කරන්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්ත ආයතනයක් කෙලෙසුන්ගේ හිත මිදීමක් වශයෙන් දක්වනවා. එනිසා බණහන අවස්ථාවේදී හොඳට සිහි පිහිටුවාගෙන වෙන බාහිර අරමුණු වලින් හිත මුදවාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් උන්වහන්සේගේ දේශනය ගැන ශ්‍රද්ධාවෙන් ආර්ය මහා සංඝරත්නය කෙරෙහි ගෞරවයෙන් කියන මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ප්‍රසාදයෙන් මේ අහන ධම මගේ ජීවිතයට ආලෝකයක් වෙනස පවතිනවා. මගේ හිතේ සතුට සැනසීම යහපත මෙලොව යහපත පරලොව සුගතිය නිර්වාණ අවබෝධය සඳහා හේතු වෙනවා කියන බලවත් විශ්වාසය ගෞරවය සඳහා ඇති කරගෙනම අප ධර්ම ශ්‍රවණය කළ යුතුයි. භාගවතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒ ධම ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. හරියට මහා සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ගැඹුරට යනවා වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් අනුකුබ්බනින්නෝ අනුකුබ්බපෝනෝ අනුකුබ්බපබ්බහරෝ කියන මේ සාගරයේ ස්වභාවයට අනුව ධර්මයත් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ පටිපදා කියලා මනෝ ක්‍රමයකින් අනුපූරව ක්‍රමයකින් ක්‍රමයෙන් ගැඹුරට යන ධමයක් වශයෙන් දේශනා කළ තියෙනවා. අනේ දේශනා උන්වහන්සේ සිදු කිරීමේදීත් දාන කතා සීල කතා ආදී අනුපූරව කතා අනුපිළිවෙල කතා දේශනා කළා. අනතුරුව තමයි උන්වහන්සේ දුක්ඛ දේ චතුරාර්ය සත්‍ය සම්බන්ධව සාමුක්ඛංශික දේශනා සිදු කරන්නේ. ඒ ධර්මයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි දහමාන මොහොතේ අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. ධර්මයේ සීකරණ මොහොතේ අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. ඒ වගේම අපේ ධර්මයේ සමති දර්ශන අවසින් වඩන ලාවේදීත් එකාතකින් නීවරණ යටපත් වෙනවා. අනෙක් අතින් අනුසය වශයෙන් තියෙන සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් දුරු කරගන්නත් අපට ඒක අවස්ථාවක් වෙනවා. පින්තුනේ මේ දේශනාවෙන් ප්‍රධාන වශයෙන් කාරණා හතරක් විස්තර කරනවා. එකක් තමයි පරිත්‍යාගය, දානය, ත්‍යාගය, අත්හැරීම කියන අනබේජහ දැඩි ලෝභයේ නැති කිරීම නම් වූ ධර්මපදය, දහම්පදය නැත්නම් ධර්මානුශාසනාව කරනවා. ඒ වගේම අභ්‍යාපාදෝ ධම්මපදං කියපු විදිහට ව්‍යාපාද නොකිරීම නම් වූ ව්‍යාපාද දුරු කිරීම නම් වූ නැත්නම් මෛත්‍රිය වැඩි වීම නම් වූ දහම්පදේ දේශනා කරනවා. ඒ වගේම සම්මා සති මනාව සතිමත් බව නැමැති ධර්මපදයෙන් හිදී දේශනා කරනවා. ඒ වගේම සම්මා සමාධි මනාව සතිමත් බව තුළින් ඇතිවන සමාධිය සිටේ එකඟ බව නැමැති ධර්මපදයෙන් හිදී දේශනා කරනවා. වෙනත් විදිහකින් කියනවා නම් දානය නැත්නම් අත්හැරීම මෛත්‍රී භාවනාව සතිය සමාධිය කියන මේ කාරණා හතර අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ දිනෙන් දින අපේ තියෙන දුක් සමුදායෙන් නිදහස් වෙනට ඕන. දිනෙන් දින අපේ මානසික සුවේ ආධ්‍යාත්මික සතුට වර්ධනය වෙන්නට ඕන. ඒ වගේමයි දිනෙන් දින අපේ සතුට වැඩි වෙනා සමගම ඒ සතුට අපේ ජීවිතය අඛණ්ඩව පවත්වා ගන්නටත් පුළුවන්කම ලැබෙන්නට ඕන. අප ජීවිතය කරන බොහෝ දේවල් වල සතුට බොහෝ විට තාවකාලික දෙයක්. ඇතැම් විට සතුට ක්‍රමෙන් අඩුවන දෙයක්. ඒ සතුට එක කරුණකින් තවත් කරුණකට මාරු වෙන දෙයක්. නමුත් බුදුදහමේ තියෙන ලක්ෂණය තමයි ඒ සතුට අඛණ්ඩව වර්ධනය වෙනවා. අපේ මහලු වෙද්දී, ලෙඩ වෙද්දී, මරණයට පත්වීම දක්වාම මේ ආධ්‍යාත්මික සතුට ක්‍රමයෙන් වර්ධනය වෙන ධමකුයි අප පිළිපදින්නේ කියන හැඟීම විශ්වාසය ඇති කරගන්නට ඕන. අන්නේ ධම්මගයේදී අපට අපේ ජීවිතය ගැනම හිතලා කල්පනා කරලා සතුටට පත්විය හැකි කාරණා හතරක් තමයි හිදී පැහැදිලි කරන්නේ. අප කොයිතරම් දුරට ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියට යනවාද? කොයිතරම් අපි දුකෙන් නිදහස් වෙනවද? දිනෙන් දින කොච්චර අපේ සතුට සැනසීම වර්ධනය වෙනවාද කියලා අපටම අප ගැන බලන්න පුළුවන් කාරණා හතරක් තමයි මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන්නේ. දිනෙන් දින අපේ ලෝභය, දැඩි ආශාව අඩු වෙන්නට ඕන. දිනෙන් දින අපේ තියෙන අමනාපකම් දුරු වෙලා මෛත්‍රිය දිනු වෙන්නට ඕන. දිනෙන් දින අපේ සතිමත් බව සිහිය වර්ධනය වෙන්නට ඕන. දිනෙන් දින අපේ හිතේ එකඟ බව සමාධිය දිනු වෙන්නට ඕන. පරිත්‍යාග සීලයේ නැත්නම් අත්හැරීම, ඒ වගේම මෛත්‍රිය, සතිමත් බව, සමාධිය කියන මෙන්න මේ කරුණු හතර දිනෙන් දින අපේ ජීවිතය තුළ වර්ධනය වෙනවා නම් අන්න ඒකෙන් අපට කිසියම් විදියක ඉඟියක් තියෙනවා. අපි දැන් යහපත් මාර්ගයක, නිවැරදි මාර්ගයක, සම්මා පටිපදාවක, වෙනත් විදිහකින් කියනවා නම් ආරියශ්‍රණගික මාර්ගයට අප බැසගෙන සිටිනවා කියන විශ්වාසයක් අපට ඇති කරගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විමසනා බලන විට ඉතාම පැහැදිලි කාරණයක් තමයි අප ධර්ම මාර්ගය ඉදිරියට යනකොට එකපාරටකින් අපේ සම්මා දිට්ඨිය දිනු වෙනට ඕන, අනිත් පැයෙන් ආරියශ්‍රණගික මාර්ගයේ කරුණු ක්‍රමයෙන් සම්පූර්ණ වෙන්නට ඕන. මෙන්න මේක තමයි අපි කොයිතරම් දුරට ධර්මයේ තුල ඉන්නවාද කියලා අපටම අප ගැන බලන්න පුළුවන් ප්‍රධාන සාධකය. අන්නේ ඉතින් ධර්ම ශ්‍රවණයේ ප්‍රධාන කාරණයක් වෙනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කිරීමත් ඒ අහන දහම නුවණින් මෙනෙහි කිරීම නම් වූ යෝනිසෝ මනසිකාරය සමග අපට සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම කියන කාරණේ ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනා රැසක නිතර අවධාරණය කරපු කාරණයක් තමයි සම්මා දිට්ඨියේ පුරේ ජවන් කියන කාරණය. සම්මා දිට්ඨිය මුලින් යන්න ඕන කියන කාරණය. මන දැක්මිය යුතුව තමයි මේ ධර්ම මාර්ගය අපි ලිපදිනට ඕන. එනිසා උන්වහන්සේ අවධාරණය කළේ ජානතෝහං වික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මහණෙනි, මම දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රයයන්ගේ ශේ කිරීම පනවන්නේ කියලා දේශනා කළා. මොකද්ද මේ දන්නේ? කෙලෙස් හටගන්නේ කොහොමද? කෙලෙස් නිරුද්ධවන්නේ කොහොමද? නැත්නම් දුක හටගන්නේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද? වෙනත් විදිහකින් කියනවා නම් කොහොමද තමන්ට සතුට ඇතිවන්නේ? කොහොමද තමන්ගේ සතුට නැති වෙන්නේ කියන මෙන්න මේ කාරණේ ගැන ධර්ම මාර්ගයේ ආරම්භයේදීම අපට කිසියම් විදියක දැනුමක් තියෙනට ඕන. එහිදී අප තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි අපේ හිත පිරිසිදුව අප කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් කියනවා නම් හිතනවා නම් අන්න ඒ දේ අපට දුක පිණිස හේතු වෙනවා. අප හිත පිරිසිදුව යමක් කියනවා නම් කරනවා නම් හිතනවා නම් අන්නේ කියන කරන හිතන දේවලින් අපේ ජීවිතයට සැපේනවා කියන කාරණය. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා. අපිරිසුදු මනසින් යම් කිසි දෙයක් කරනවා නම් කියනවා නම් දුක්ඛ නන් වේති, දුක අපේ ජීවිතයට පැමිණෙනවා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා. පිරිසුදු මනසින් යමක් කියනවා නම් යමක් කරනවා නම් සුඛං අන්වේති, සැපය තමන් වෙතෙනවා. මෙන්න මේක තමයි අප ධර්ම මාර්ගයේ මුලදීම අසා දැනගෙන තේරුම්ගෙන විශ්වාස කළ යුතු කාරණේ. මෙලොව ජීවත් වෙන අපි කවුරුවත් කැමති නැහැ දුකෙන් ඉන්නට. අන්න ඒ නිසා අපි නිතරම බුද්ධ වචන ගැන විශ්වාසය තියන්නට ඕන. යම් කිසි වෙලාවක හිත රාග දේශ මොහ වලින් අපිරිසිදු වෙනා නම් තියෙන්නේ, තෘෂ්ණා දෘෂ්ටි මාන වලින් වෙලී නම් තියෙන්නේ, අන්නේ වෙලාවේදී අපට ජීවිතයට දුකයි එන්නේ. යම් කිසි වෙලාවක තෘෂ්ණා දෘෂ්ටි මාන අඩුයි නම්, ලෝභ දේශ මොහ අඩුයි නම්, පරිත්‍යාගයේ මෛත්‍රිය, සතිමත් බව, ප්‍රඥාව ආදී මේ දහම් කරුණු ජීවිතේ වැඩි නම් අප ජීවිතේ සතුට ලබන මාවතයි ඉන්නේ. මෙන්න මේක තමයි අපි මුලින්ම දැනගන්නට ඕන කාරණය. ඊළඟ කාරණේ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය ගැන තියෙන චතුරාර්ය සත්‍ය සම්බන්ධ වූ හේතුඵල ධර්ම පිළිබඳවත් කිසියම් විදිහක දැනුමක් අපට තියෙනට ඕන. විශේෂයෙන් අවිද්‍යාව නිසා දුක හට ගන්න ආකාරයත් අවිද්‍යා නිරෝධයෙන් දුක නිරෝධය වන ආකාරයත් ගැන පැහැදිලි දැක්මක් අපට තියෙනට ඕන. අනෙහිදී ප්‍රධාන වශයෙන් අප තේරුම් ගත යුතු දේ තමයි අපේ ඇස් කන් සහ ඉන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී අරමුණු පතිත වෙලා ඒ අපි තේරුම් ගන්න අවස්ථාවේදී අප ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියන කාරණය. අප ඕනම වෙලාවක යමක් තේරුම් ගන්නව නම් ඒ බොහෝ විට තේරුම් ගන්නේ රූපෙකුත් එක්ක. ඒ රූපයන් සමග තේරුම් ගන්න මොහොතේ අපට හිතෙන්නේ අන්නේ රූපිය ඒ විදිහටම ලෝකේ කොහෙ හරි තියේ කියලා අන්නේ තියෙන රූපය අප සිහිපත් කරන්නේ කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් වෙන තුනේ හැබැයි අර්ථය නෙවෙයි. අප යමක් සිහි කරන අවස්ථාවේදී ඒ සිහි කරන දෙයට පාදක රූපය ඉතුරු නැතුවම ඒ මුල් අවස්ථාවේදීම නැති වෙලා නිරුද්ධ වෙලා තියෙන්නේ. අප සිහි කරන මොහොත කියන්නේ අපි ඒක දැනගන්න මොහොත. ඒ දැනගන්න මොහොත කියලා කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන මෙන්න මේ විපාක මට්ටමේ විඥානය නිරුද්ධ වෙච්ච තැනක අපි වර්තමාන මොහොතෙහි මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන අවස්ථාවේ ඒක අපි සැමැලෙසම තේරුම් ගන්නේ කියන අවබෝධය තමයි සැමැලෙසම නුවණින් වාසය කරනවා කියලා කියන්නේ. එතකොට අපි යම්කිසි වෙලාවක රූපය තුළ හිත බැසගෙන තියෙනවා නම් නිරුද්ධක රූපේහි ස්පර්ශ සමුදයන්ට ඉඳලා නිරුද්ධක දේ සාමත් ඇති දෙයක් හැටියට අපි අරගෙන ඉන්නවා නම් ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් ඉන්නේ. අන්නේ අවිද්‍යාව සමගම අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් මේ පටිච්චසමුප්පාදංග සියල්ලක්ම ක්‍රියාත්මක වෙලා බාපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ, ශෝක පරිදේව කියන මෙන්න මේ සියලු දුක් සමුදාය හට ගන්නා වූ දුක්ඛ සමුදය තුල අප ගමන් කරමින් ඉන්නේ. සංසාර චක්‍රය තුල ඉන්නේ. අනිත් පැත්තේ මෙන්න මේ අවිද්‍යාව තේරුම් අරගෙන ඒ දුකේ නිදහස් වීමේ මාර්ගය අපි තේරුම් ගත්තොත් අපි දන්නවා ඇහැට රූපයක් පතිත වෙලා ඒක තේරුම් ගන්න අවස්ථාව මනෝ විඥාන අවස්ථාව මනෝවිඥාණයෙන් තේරුම් ගන්න මොහොතේදී ඊට පාදක වෙච්ච විපාක මට්ටම ස්කන්ධ ටික එතරම් ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා කියලා දැක්වතින් අපේ හිත රූපය තුල බැස ගන්නෑ. ඒ නිරුද්ධ වෙච්ච රූපය ඇති දෙයක් හැටියට ගත්වතින් අපට ජරා මරණ වලින් දුක් විඳින සිදු වෙන බව අප තේරුම් ගත්තොත් අපි හැකියතාක් ඉක්මනින් ඒ රූපේ නිදහස් වන්නට උත්සාහ කරනවා. අන්න ඒ ගැන එකාටකින් සුතමේ ප්‍රඥාවෙන් අසහා දැනගෙන චින්තාමය ප්‍රඥාවෙන් නැවත නැවතත් සිහි කරමින් භාවනාමය ප්‍රඥා විදියට සමථ දර්ශනා තුළින් මේ දහම් මඟ අප සාක්ෂාත් කර යුතුයි. මෙන්න මේ දහම් මඟ අපි හිටියොත් අවිජ්ජායත් වේවා සේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් මේ පටිසම්පාදයෙන් නිදහස් වීම නම් වූ දුක්ඛ නිරෝධය තුළ අපි ගමන් කරන නැත්නම් ඒ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අපේ ජීවන ප්‍රතිපදාව බවට පත් කරගත්තු දහම් මාර්ගය අපි ඉන්නවා. ඒ හැම මොහොතකම අපි දුකේ නිදහස් වෙමින් නිවන කරා ගමන් කරමින් ඉන්න අය බවට පත් වෙනවා. පින්නතුණේ මෙන්න මේ අවබෝධයේ දහම් මාර්ගය අපට ආරම්භයේදීම තියෙනට ඕන. මේ අවබෝධයේ තිබ පමණට තමයි අපි ආරක්ෂණික මාර්ගය ඉදිරියට යන්නේ. මෙන්න මේ දැනම මනාව සිතේ දරාගෙන තමයි අපි අද අප මේ සාකච්ඡා කරන කරුණු හතරම අපි වඩන්නට ඕනේ. මොනවද? අනවිද්‍යා, අව්‍යාපාද, සම්මාසති, සම්මා සමාධි. එතකොට මෙන්න මේ අංග ආරක්ෂක මාර්ගයේ අංග බවට පත් වුණොත් විතරයි සැබෑලෙසම අපි දුකේ නිදහස් වීමේ මාර්ගයේ ගමන් කළා වෙන්නේ. එහෙම නැතුවත් කෙනෙකුට දන් දෙන්න පුළුවන්, කෙනෙකුට මෛත්‍රිය වඩන්න පුළුවන්, වර්තමානයේ හිත සිහියෙන් තියාගෙන ඉන්න පුළුවන්, හිත කිසියම් සමාධි අරමුණක දිනු කරන්න පුළුවන්. එහෙමයි බුද්ධ කාලෙත් හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලිනුත් අනි ශාසනවල එවැනි අය හිටියා. ඒ අය සීලය සමාධියේ කිසියම් ප්‍රමාණයකට වඩලා, අත්හැරීම පුරුදු කරලා, සතිය දිනු කරලා, ඒ අය හිත සමාධිමත් කරගෙන නීවරණ යටපත් කරගෙන ඥාන ලබාගෙන හිටියා. සමහර අය විශේෂ ඥානයන් අවිඥා ලබාගෙන හිටියා. නමුත් ඒ කිසිම කෙනෙකුට දුකෙන් සම්පූර්ණ නිදහස් වීමේ මාර්ගයට එළමෙන්නට බැරි වුණා. ඊට හේතුව තමයි මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන පැහැදිලි දැක්මක් ආර්ය න්‍යාය පිළිබඳ දැනුමක් හොඳ තිබෙන්නේ නැහැ. බෞද්ධයන් විදිහට අප ධර්ම මාර්ගයේ කුමන කාරණේ වැඩුවත් වඩන්නට ඕනේ? එක අතකින් කම්මසකට සම්මාදිට්ඨිය ගැන දැනුමෙන් අනිත් අතින් දුකේ හට ගැනීම නිරෝධය නම් වූ චතුරාර්ය සත්‍ය නැත්නම් පටිච්චසමුප්පාදය හේතුඵල දහම ආර්ය න්‍යාය ගැන සුතමීය ප්‍රඥාවෙන් මැනවින් අසා දැනගෙනයි අප මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න ඕන. අන්නේ දැනුම සහිත යන කෙනාට වඩන්න තියෙන කාරණා හතරක් තමයි භාගතුන් වහන්සේ මේ සංගීති සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එහි දක්වන චත්තාරි ධම්මපදානි ධම්මපද ධර්මස්කන්ධ නැත්නම් ධර්ම කොටස් පොහුණු කළ යුතු ධර්ම කරුණු හතරක් විදිහට මෙහි දේශනා කරනවා. අනවිජ්ජහ ධම්මපදම් අනවිජ්ජහව දැඩි ලෝභය අතහැරීම ත්‍යාගයේ පරිත්‍යාග සීලීත්වය ධම්මපදයක් විදිහට පොහුණු කළ යුතු ධම්ම කොටසක් විදිහට දේශනා කරනවා. ඊළඟට අභ්‍යාසාදෝ ධම්මපදං ව්‍යාපාද නොකිරීම නැත්නම් මෛත්‍රී වැඩීම පොහුණු කළ යුතු ධර්ම කාරණයක් විදිහට. ඊළඟට සම්මා සතිය ධම්මපදං මනාව සතිමත් බව නිවැරදි සිහිය ධම්මපදයක් විදිහට පොහුණු කළ යුතු ධම්ම කොටසක් විදිහට බුදුරජාණන් වහන්සේ මෙහිදී ඉදිරිපත් කරනවා. ඊළඟට සම්මා සමාධියේ ධම්මපදං මනාව සමාධිය සිතේ එකඟ බව ධර්මපදයක් විදිහට පොහුණු කළ යුතු ධම්ම කොටසක් විදිහට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා. පින්වතුනි මේ කරුණු හතර යළි අපි විමසලා බලමු. පළවෙනි කාරණය තමයි අනවිජ්ජහ දැඩි ලෝභය නොකිරීම. මේක ආරම්භයේදී අපි දානය දීමෙන් අප සන්තක බඩමුට්ටු අත්හැරීමෙන් පටන් ගන්නෙ. දානමයන් පුණ්‍යක්‍රිය වස්තුව කියලා පුණ්‍යක්‍රිය වස්තුවල කාංගයක් විදිහට මේක දක්වනවා. ඊළඟට මේක අපි තවදුරටත් දියුණු කරලා සාගානස්සති භාවනාවක් විදිහට වඩනවා. පින්තුනේ අප දෙන දානය ශක්තිමත් වෙන නම් උදෙකේක දීලා එයින් අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. දානයක් දීමේදී ඊට කලිනුත් පූර්ව චේතනා විදියට එහි ආනිසංස දැනගෙන කරන්නට ඕන. මුල්තන චේතනා විදියට දානය සිදු කරන මොහොතෙත් අප සතුටෙන් ප්‍රසාදයෙන් කම්පල අදහගෙන එක කරන්නට ඕන. අපර චේතනා විදියට දානය දීලා ඉවරලා නැවත නැවතත් ඒ ගැන හිතන්නට ඕන. ඒ දේ විශේෂයෙන්ම දානය අපට භාවනාවක් විදියට වඩලා ඒ කුසලයේ දිනු කරගන්න ක්‍රමය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි දස අනුස්සති වලදී ඡාග අනුස්සති කියලා මහානක් තියෙනවා. අප ජීවිතයේ පුහුණු කළා වූ දානමය පින්කම් තියෙනවා. ඔබ ජීවත් වෙන කාලේ ඔබේ ආමර සාස්ත්‍ර දෑකින් සලකන්නට ඇති. දූ දරුවන්ට උදව්පකාර කරන්නට ඇති. ඔබේ ඥාති මිත්‍රාදීන්ට සහයෝගය දක්වන්නට ඇති. අසරණ අයට, ලෙඩ දුක් වලට පත්වෙන අයට, මහලු වෙච්ච අයට, අසරණ ආබාධිත දරුවන්ට මේ නොයෙක් විදිහ ඔබ පරිත්‍යාගයන් දානයන් දෙන්නට පුළුවන්, දුන්නා වෙනට පුළුවන්. අන්නේ දීපු දානයන් අතරින් තමන්ට වඩා සිත්ගත් තමන් වාක්‍යප වෙන මහන්සියෙන් කරපු ලස්සන පින්කම් ඔබ නිතර නිතර සිහි කරන්නට ඕන. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දානයේ පාරමිතාවක් විදිහට සම්පූර්ණ කළා. මාත් මගේ ජීවිතේ මෙන්න මේ වගේ දානමය පින්කම් සිදු කළ තියෙනවා කියන එක නිතර නිතරම ඔබ හිතන්නට ඕන. ඒ හිතන මොහොත පින්තුනේ සැබවින්ම ඒ කුසලයේ ඉහළටම දිනු කරගන්න අවස්ථාවක්. ඒක භාවනාවක් විදිහට දක්වන්න පුළුවන්. අන්නේ භාවනාව ඡාගානුස්සති භාවනාව විදිහට දක්වනවා. ඒකෙන් තමන්ගේ අර දානමය පුණ්‍ය චේතනාව ඉතාම ශක්තිමත් වෙනවා. එය ප්‍රබල වෙනවා. එෙහිදී තමන්ගේ හිතේ තියෙන දැඩි ලෝභය වඩ වඩාත්ම අඩු කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. මේ විදිහට දානය පුහුණු කරන අපි සම්මා දිට්ඨිය අංගයක් විදිහට යනකොට මේක නෙක්ඛම්ම සංකප්පය බවට පත් වෙනට ඕන. සම්මා දිට්ඨිය ලැබුණ කෙනා ඊළඟට එන වෙල සම්මා සංකප්පය. සම්මා සංකප්ප කියලා කියන්නේ එයින් එකක් තමයි නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ. පංචකාම සම්පත්තියෙන් ටිකෙන් ටික අයින් වීම. මොනවද පංචකාම සම්පත්තිය කියන්නේ? ඇහැට ගැටෙන රූප, කනට පරිතවන ශබ්ද, නාසයට පරිතවන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මේ අරමුණු මේවට කියනවා පංචකාම ගුණ කියලා. ප්‍රියමනාප සතුට ගෙන දෙන මේ රූප ආදී අරමුණු සිහි කරන මොහොත අන්නේදී කෙලෙස් ඇති නොවන ආකාරයට ක්‍රමයෙන් අපි මෙන්න මේ අරමුණු වලින් හිත මුදවා ගන්නවා. මේක එක අතකින් ඉන්ද්‍රිය සංවරය කියලා කියනවා. ඉන්ද්‍රිය වලට අරමුණු පදිත වීමේදී එහි නිමිති නොගෙන ඒ කෙලෙස් ඇති නොවන ආකාරයට සිහියෙන් නුවණින් වාසය කිරීම. ඒක ඔහුට කරන්න පුළුවන්කම තියෙන්නේ ඔහුට අර සම්මා දිට්ඨිය තියෙනවා නම්. ඔහු සුතමේ පඤ්ඤාවෙන් අසහා දැනගත්ත මේ ධර්මයේ තුලින් ඔහු දන්නවා ඇහැට පතිත වෙන රූපය ගැන අවිද්‍යාසහගතව ගත්තොතින් ඒ රූපය තුල බැසගෙන ජරා මරණ ආදී දුක් විඳින සිද්ධ වෙන බව ඔහු කලින් දැනගෙන ඉන්නේ. අනේ ඒ නිසා තමයි ඔහු මේ නෙක්ඛම් සංකප්පයට ඔහු ටිකෙන් ටිකගෙන මිලා තියෙන්නේ. මේ අනවිද්‍යහ කියන කාරණය නොයලීම කියන කාරණය ඔහු ගැඹුරම තැනින් ගන්නවා. අර චතුරාර්ය සත්‍ය නැත්නම් දුකේ හට ගැනීම හා නිරෝධය ගැන හොඳට ඔහු හිතේ තියාගෙන ඉන්න නිසා ඔහු ඇහැට රූපයක් දැකලා ප්‍රිය රූපයක් වශයෙන් දැක්ක ගමන් ඔහු දන්නවා ඒ සිත බැසගත්තොත් රූප යෝ රූපං අභිනන්දති සෝ දුක්ඛං අභිනන්දති. යම් කිසි කෙනෙක් රූපයේ පිරඳ සතුට වෙනවා නම් ඔහු යම් විදියක ආස්වාදයක් හිටි කාලයේන අල්ප වූ ආස්වාදයක් තියෙනවා. නමුත් බොහෝ කාලයක් ඔහුට ඒක ආදීන විදිහට සිදු වෙනවා දන්නවා. අන්න ඒ නිසා ඔහු ඇහැට දකින රූප, කනට හන ශබ්ද, නාසයට එන ගඳ සුවඳ, දිවට දැනෙන රසය, කයට දැනෙන පහස කියන මෙන්න මේ රූප ආදී අරමුණු වල හිත මුලා වෙන ගතිය ටිකෙන් ටික අඩු කරගන්නවා. ඒක පුළුවන්කම තියෙන්නේ ඔහු ධර්මයේ දාන නිසා. ඔහු දන්නවා රෝපාදී අරමුණු වෙන සතුට නොතින් ඒ දේ වෙනස් වෙනකොට ඒ දේ තමා කැමති විදිහට නොපවතිනකොට තමන්ට දුක එන බව කලින්ම ඔහු දැනගෙන ඉන්නේ. ඒ නිසා ඔහු දුක් විඳින කැමති නැහැ. ඉක්මනට මොහේ එය හිතින් මුදවා ගන්නවා. එම අරමුණු වලින් සිත මුදවා ගන්නවා. මේ මුදවා ගන්න පුළුවන්කම තියෙන්නෙම සම්මා දිට්ඨිය තිබුණු කමනට. මෙන්න මේ විදියට ඔහු ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ධර්ම මාර්ගයේ ඉතිකින්ට ඉදිරියට යනවා. එතකොට යම් කිසි කෙනෙකුට පුහුණු කරන්න තියෙන ධර්ම කාරණා තුරින් ධම්මපද විදියට මෙහිදී සඳහන් කරන මෙන්න මේ අනවිජ්ජා ධම්මපදං කියන කාරණේහි දැඩි ලෝභය දුරු කිරීම ඔහු මුලදී දාණයෙන් පටන් අරගෙන ටිකෙන් ටික සමාස සංකල්පයන් අත්හැරලා ඒ අත්හැරෙන දේ ගැන භාවනාක් විදිහට වඩලා ඊළඟට බාහිර රූපය ගැන දැකලා ඒ රූපේ ළඟදී ඉන්ද්‍රිය සංවරය ඇති කරන මට්ටම දක්වාම ඔහු ක්‍රමයෙන් මේ නොවැළීම දිනු කරමින් ධර්ම මාර්ගය ඉදිරියට යනවා. මේක තමයි අනවිජ්ජහ ධම්මපදං නොවැළීම නම් වූ ධම්මපදය කියන පළවෙනි කාරණයෙන් පැහැදිලි කරන්නේ. දෙවෙනි කාරණය තමයි අභ්‍යාසාදෝ ධම්මපදං ව්‍යාපාද නොකිරීම ධම්මපදයක් ධම් කොටසක් පුහුණු කළ යුතු ධර්ම කාරණයක් ඉදිරි දේශනා කළා. පින්තුනි මේකත් අයිති වෙන්නේ ආරස්නයික මාර්ගයේ සම්මා සංකප්ප කියන කාරණයට. ඒකට කියනවා අභ්‍යාසාද සංකප්ප නැත්නම් අව්‍යාපාද සංකප්ප කියලා කියනවා. සම්මාදිටිය ඇති වෙච්ච පමණට ඔහු දන්නවා බාහිර දේත් එක්ක ගැටුනොතින් ඒ ගැටෙන ප්‍රමාණයට ද්වේෂය හටගන්නවා. එපමණටම තමන්ට දුක් හටගන්න බව දන්නවා. අනේ නිසා දුකෙන් නිදහස් වෙන කැමතිනම් ගැටෙන ස්වභාවය අනිත්‍ය සමග අමනාප වෙන ස්වභාවය ටිකෙන් ටික අඩු කර ගන්න ඕන කියන එක හොදන්නවා. අන්න ඒක දැනගෙන හොක්කමක්ද කරන්නේ. ඔහු හැකිතාක් දුරට ගැටෙන අරමුණු තියනවා නම් අන්න ඒ අරමුණු වලට නොගැටෙන විදිහේ වෙනත් අරමුණක හෝ හිත දිනු කරනවා. ඒ තරක් නෙමෙයි ගැටෙන අරමුණු නිතර නිතර එනවා නම් ඒවා අසති අමනසිකාර කියන විදිහට සිහි නොකර ඉන්නට උත්සාහ කරනවා. එහෙමත් බැරි නම් ඔහු ඊළඟ කාරණේ තමයි මෛත්‍රී භාවනා වඩනවා. විශේෂයෙන්ම අප සමාජයේ කාලය ගත කරද්දී ඔවුන් ඇසුරු කරද්දී ඒ ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අනිත්‍යයේ අඩුපාඩුකම් දුර්වලකම් තියෙනකොට අපේ හිතේ ගැටුමක් ඇති වෙනවා. අන්න ඒ ගැටීම නිසාම අපේ හිතේ තියෙන ලක්ෂණ හිතේ තියෙන සතුට නැති වෙනවා. මේ බව තේරුම් ගන්න කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මැනවින් දන්න නිසා ඔහු අසා දැනගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විශේෂයෙන් කරණීයමෙත සූත්‍රයේ නැත්නම් මෙත සූත්‍රයේ සඳහන් වෙනවා. යම්තං සංසං පදං අවිසමෙච්ච කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් අන්නේ ශාන්ත පදයේ කැමති කෙනා විසින් සබ්බේ සත්තා බාන්සුකිරත්තාං සිල සත්තෝ සෝපත්ත්වා කියන මෙත්සිත වැඩි යුතු බව දන්නවා. ඒ නිසා හිතට එන දුක් විනා රැසකින් නිදහස් වෙන්නට තියෙන ප්‍රධානතම කාරණේ තමයි මෛත්‍රී වැඩි වීම කියන කාරණය ඔහු මනවින් දන්නවා. ඒ නිසා දවසට ටිකෙන් ටික කාලය එකතු කරගෙන කාලය ලබාගෙන කිසියම් නිශ්චිත ඉරියව්වක් ඉඳගෙන ආසනයක් පනවාගෙන තමන්ගේ මෙත් දෙක පියාගෙන තමා සිටින ස්ථානයේ ඉඳලා තමන්ගේ නිවස, තමන්ගේ නගරය, තමන් රාජකාරී කටයුතු කරන ස්ථානය, තමන් ඇසුරු කරන අය, තමන් ඉන්න රට, තමන් ඉන්න මහද්වීපය, මේ පෘථිවිය, සෞර ග්‍රහ මණ්ඩලය, අපේ ඉන්න මන්දාකිණිය නැත්නම් ගැලක්සිය, මේ විශ්වය ඇතුළු මේ මුළු ලෝකයටම ටිකෙන් ටික මෛත්‍රිය පමුණවනවා. මෛත්‍රිය පතුරවනවා. සීල සත්ත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා කියලා. මේක වචන කීපයක් අපි මුලදී කිව්වත් අවසානයේ ටිකෙන් ටික සිත සමාධිමත් වෙනකොට අපි එක කාරණයක් ගන්නවා. සීල සත්ත්වෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන මෙන්න මේ කරුණ අපි එක දිගටම මෙනෙහි කරන්න අපේ හිත හුරු කරගන්නවා. මේ තුළින් අර හිතේ තියෙන ගැටෙන ස්වභාවය විරසක බව ටිකෙන් ටික අඩු වෙලා සියලු සත්‍යයන් කෙරෙහි මෘදු බවක්, මැදහත් බවක් ඇති වෙනවා. කාලයක් මේක දිනු කරනකොට මේ අය තමන්ගේ පිට කියන වෙනස, මේ සීමා සම්බේධය ටිකෙන් ටික දුර වෙලා ඔහු නොවෙනස්ව හැමදෙනාම සිතන ස්වභාවයට පත් වෙනවා. එහි උපරිමය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් දකිනකොට ඔහුට තමන්ගේම දරුවා කියන ආකල්පයෙන් බලන මට්ටමටම ඔහුගේ හිත දින වෙනවා. මෙන්න මේක තමයි මේ ධර්ම මාර්ගයෙන් ඉහිලින්ම ලැබෙන ප්‍රතිඵලයේ ප්‍රයෝජන විදිහට දක්වන්න පුළුවන්. මෙන්න මේ සිතවිල කෙනෙක් දිනු කරනවා නම් මෙන්න මේකට කියනවා අභ්‍යාපාදෝ ධම්මපදං. ව්‍යාපාද නොකිරීම මෛත්‍රියේ වැඩි වීම නම් වූ ධම්මපදය විදිහට දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කුසල විශේෂයෙන් පුණ්‍ය කර්ම දේශනා කරද්දී, ලෞකික කුසලයේ දේශනා කරද්දී, මෙත්තා චේතෝමිති වැනි සූත්‍රවලදී ඉතාම පැහැදිලිව දේශනා කරනවා මේ ලෝකයේ වඩන තියෙන ලෞකික කුසල නැත්නම් පුණ්‍ය කර්ම අතුරින් ඉහළම කුසලයේ විදිහට දේශනා කරන්නේ මෛත්‍රී වැඩි වීම කියන කාරණය. එන්න අපිට එකපටකින් අතීත අකුසල කර්ම විපාක වෙන විදිහට අපේ ජීවිතයට එන කර්ම විපාක දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් අතින් වර්තමාන කුසලයේ ඉහළටම දිනු කරගන්න තියෙන ප්‍රධානතම ක්‍රමවේදයක් විදිහට මෛත්‍රී භාවනාව තුළ, මෛත්‍රී භාවනාව බුදුදහම තුළ ඉහළම අගය කළා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපේ මානසික සුවය, මානසික නිරෝගී භාවය ලබා ගන්නට ප්‍රධානතම කාරණයක් විදිහට දේශනා කළා තියෙනවා. මේ ප්‍රතිඵල විදිහට වෛර කරන ලෝකයාට වෛර නොකරන හිතක් හදාගන්න පුළුවන් මට්ටමට අපේ හිත අපි ශක්තිමත් කරගන්නවා, හිත නිරෝගී කරගන්නවා. මේ ලෝකේන බොහෝ දෙනෙක් පොඩි දෙයකට අමනාප වෙනා ඉන්නේ. අනේ වෙන ලෝකේ කපි අමනාප වෙන ලෝකේහි, අනිත්‍ය සමග තරහ වෙන ලෝකේහි, ද්වේෂ කරන ලෝකේහි, මම ද්වේෂ නොකරන කෙනෙක් කියන හැඟීමෙන් තමන්ටම තමන්ගේ ගැන සතුට ඇති වෙන පුළුවන් විදියට තමන් මානසිකව නිරෝගීව ගත කරනවා. මෙන්න මේකට කියනවා අව්‍යාපාදෝ ධම්මපදං, ව්‍යාපාද නොකිරීම නම් වූ ධම්මපදය. ඊළඟ ධර්මපදය පුහුණු කළ යුතු ධර්මකාරණ විදිහට දේශනා කරන්නේ සම්මා සතිය ධම්මපදං. මනාව සතිමත් බව යහපත් සිහිය වැඩිය යුතු ධර්මකාරණයක් විදිහට දේශනා කරනවා. සතිමත් බව පිනතුනේ බුදුදහම තුළ ඉහළින්ම වර්ණනා කරපු කාරණයක්. සතිය කියන එක විවිධාකාරයෙන් වඩන්න පුළුවන්. එහෙත් බුදුදහම තුළ සතිය වඩන්නේ සම්මා දිට්ඨිය මුලින් තියාගෙන. සීලංච සුවිසුද්ධං දිට්ඨින්ට උජුපා කියලා කාරණයක් ධර්මයේ තුළ නිතර අවධාරණය කරනවා. සතිය වඩනවා නම් ඒ සතිය සම්මා සතියක් වෙන්නට ඕන. ඒ සම්මා සතියක් වෙන්නේ සම්මා දිට්ඨි පුරේජවන් කියපු විදිහට සම්මා දිට්ඨිය පෙරමුණේ යන්නට ඕන. දුකේ හට ගැනීම නිරෝධය ගැන සුතමේ ප්‍රඥාවෙන් අසා දැනගත්තු කෙනෙකුටයි සැබෑරසම සතිය වඩන්නට. ඒ සතිය දුකේ නිදහස් වීම සඳහා, ඒ සතිය ලෝභ ආදී අකුසල විතරක දුරු කිරීම සඳහා යොමු කරගන්න පුළුවන්කම තියෙන්නේ සමාධියේ තියෙන කෙනාට. අනේ නිසා බුදුදහම තුළ සතිය වඩන අවස්ථාවේදී මන දැක්මත් සීලයක් කියන කාරණය. එකාටකින් මන දර්ශනයක් තියෙනට ඕන. අනිත් අතින් තමගේ කායික වාචික සංවරය නම් වූ සිල්වත් බවක් තියෙනට ඕන. එතකොට බුදුදහම තුළ තියෙන සතිය නිකං සතියක් නෙවෙයි, ඒක සම්මා සතිය. ඒ සම්මා සතියක් නිකං තියෙන කාරණයක් නෙවෙයි, ඒක ආරසංග මාර්ගයේ කාරණයක් බවට පත් වෙනට ඕන. ඒ සම්මා සතිය සම්මා දිට්ඨිය තුළින් වඩාත්ම අර්ථවත් වෙනට ඕන. අන්න එහෙම වෙච්ච සතිය කියලා කියන්නේ එක කුසල අරමුණක බොහෝ වේලාවක් සිත පාස්වා ගැනීම. එතකොට සති අනුස්සති, සති සරණතා, ධාරණතා ආදී වශයෙන් ධර්මයේ තුල පැහැදිලි කරනවා. කිසියම් අරමුණක් නැවත නැවත සිහි කිරීම, එය දරා ගැනීම තමයි සිහිපත් කිරීම තමයි සතිය කියලා කියන්නේ. අන්නේ විදිහට අපි මොනවද සිහි කරන්න ඕනේ කියන කාරණා ගැන ධර්මයේ විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඒ කාටකින් සාමාන්‍ය කුසලයක් සිදුවන දේවල් සිහි කරන්න කියලා කියනවා. ඊළඟ සමතේ තියෙන විදිහට සිහි කළ යුතු දේවල් දේශනා කරලා තියෙනවා. ඊළඟ ඍජුවම අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව වැඩෙන ආකාරයෙන් සිහි කළ යුතු දස සංඥාදිය දේශනා කරලා තියෙනවා. අපි ආරම්භයේදී ගත්තොතින් විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා හයක් අප නිතර සිහි කළ යුතුයි කියලා. මොනවද ඒන්? එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහිපත් කිරීම. ඒක තමයි බුද්ධ අනුස්සතිය කියලා. මා සරණගේ බුදුරජාණන් වහන්සේ මේ වගේ ගුණයන් යුක්තයි. උන්වහන්සේ අරහං, සම්මා සම්බුද්ධයි, විඥාචරණ සම්පන්නයි ආදී වශයෙන් මේ ගුණාංග එකිනෙක සිහි කරන අවස්ථාව. ඒක සතිය දිනු කරන පුහුණු කරන එක ස්ථානයක්. ඊළඟට ධම්මානුස්සතිය. මා ශ්‍රවණය කරන, මා අනුගමනය කරන ධර්මය සාකාතෝ ධමක්. මනින් දේශනා කරපු ධමක්. ඒක සංදේශක මේ ජීවිත කාලයේදීම අනිසංස දැකිය යුතු ධමක්. ඒ ධම අකාලිකෝ ධමක්, ඉක්මනෙම ප්‍රතිඵල ලබන්න පුළුවන් ධමක්. ආදී වශයෙන් ඒ ධර්මයේ ගුණ සිහි කිරීම සතිය දිනු කරන අවස්ථාව පිළිබඳ දක්වනවා. ඊට සංඝානුස්සතිය, සංඝයාගෙන සිහි කරන අවස්ථාව. මා සරණ ගිය ආර්ය උතුමන්, ආර්ය ශ්‍රාවකයන් සුපටිපන්න, උජුපටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ ලෝකයාගේ අනුත්තර පින්කෙට කියන එක මෙන්න මේ ගුණාංග එකිනෙක සිහි කරන අවස්ථාව. ඒක සංඝානුස්සති භාවනාව, සංඝයාගේ ගුණ අනුවගිය සිහිය. මේකත් අපි සතිය දිනු කරන ස්ථානයක්. අපේ හිත වර්තමානයේ තියාගෙන අර දුකේ හට ගැනීම නිරෝධය කියන දර්ශනයත් මතකේ තියාගෙන අපි එක කුසල අරමුණක යලි යලි සිහිය පිහිටවාගෙන සිටීමට තමයි සති කියලා කියන්නේ. ඒක තමයි සම්මා සති කියලා කියන්නේ. මේ සතිය දිනු කරන කාක්‍රම දේශනා කළා කියලා. ඒ තමයි ඡාගානුස්සතිය. අපි දීපු දානයක් ගැන සීකරන අවස්ථාව. ඔබ ජීවිත කාලේ නොයෙක් විදිහේ ආකාරයේ දානෙ පුරුදු කළා තියෙනවා. අන්නේ පුරුදු කරපෝ දානමේ පින්කමක් Tamanta හොඳට මතකයේ රැඳෙන පින්කමක් අරගෙන නැත්තම් පොදි වේ කරපු පින්කම් අරගෙන ඒ අතරුණුත් වඩාම Tamange සිත් ගත්ත දානමේ පින්කම සිහිපත් කරගෙන අනේ මම මේ බුද්ධ ආදී උතුමන්ගේ මඟ අනුගමනය කරමින් මේ දානෙ මා පුරුදු කරපු කෙනෙක් නේද කියලා ඒ කරුණ පිළිබඳවම සිහිය පවත්වා ගැනීම ඒකත් අපට සතිය දිනු කිරීමේ මාවතක් සම්මා සතිය දිනු කිරීමේ හේ ක්‍රමයක් විදියට දක්වන්නට පුළුවන්. ඊළඟ කාරණේ තමයි සීලානුසති භාවනාව. ගිහියන් විදියට මේ පින්නතුන් නිතර පංචශීලය ආරක්ෂා කරනවා. අන්නේ පංචශීලයේ තමන් ආරක්ෂා කරන කරුණ වලට සිත තියාගෙන වර්තමානයේ මම ප්‍රාණඝාතයෙන් වැළකිලිම කෙනෙක්. මම සොරකම් කිරීමෙන් වැළකිනන කෙනෙක්. මම වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙක්. මම බොරු කීමෙන් වැළකීච්ච කෙනෙක්. මම මද්ද්‍රව්‍ය මත් වතුර භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා මෙන්න මේ සමාරකින පංචශීලය. නැත්නම් ආජීවට්ටමක සීලය. නැත්නම් උපෝසත අෂ්ටාංග සීලය. දස සීලය. සාමින වහන්සේ කෙනෙක් නම් සාමනෙර හාඳුරු කෙනෙක් නම් ඒ සාමනෙර දස සීලය. උපසමදා සාමින වහන්සේ කෙනෙක් නම් තමාරකින ඒ උපසමදා සීලයටයි තේ සතර පරාජිකා සංඝාදී සේසාදී තමා අනුගමනය කරන මෙන්න මේ කරුණු නැවත නැවත සිහිපත් කරමින් ඒවා අචිද්ද අඛණ්ඩ ආදී වශයෙන් අසබල අකම්මාස අපරාමට්ඨ විඤ්ඤෝපසත්ත සමාධි සංවර්ධනික ආදී ලක්ෂණ බල බල ඒව නොකඩනු සීලයෙන් පටන් අරගෙන සමාධියට උපකාර වන සීලයක් දක්වාම හිතමින් අන්න ඒ සමාරකින සීලය ගැන සිහිය පවත්වා ගැනීමත් සම්මා සතිය අංගයක් විදිහට දක්වන්න පුළුවන්. මේ හැම දෙයකින්ම වෙන්නේ අපේ අර විසිරලා තියෙන සිත නිතරම හිත එක පැත්තකින් අතීතයට දුවනවා අනිත් පැත්තෙන් අනාගතයට දුවනවා මෙන්න මේ දෙපැත්තට දෝලණය වන හිත එක කුසල අරමුණක යලි යලි සමා ගැනීම භාවිත කිරීමයි සම්මා සතියෙන් සිදු කරන්නේ. අන්නේ සතිමත් බව දියුණු කරන මූලික අංග හය තමයි අප මේ සඳහන් කළේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ථාගානුස්සති, සීලානුස්සති ඒ වගේම සඳහන් කරනවා හයවෙනි කාරණේ විදිහට දේවතානුස්සති කියලා. මනුස්ස ලෝකේ ඉඳලා දාන ආදී පින් දහම් කරලා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව දිනු කරලා දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදෙච්චේ සත්‍යයන් ආරක්ෂා කරපු ගුණයන් ගැන සිහිපත් කරලා අන්නේ ගුණයන් ගැන සිහිය පිහිටුවා ගැනීමත් සතිය දිනු කිරීමේ මාර්ගයක් විදිහට බුදුදහම් තුළ දේශනා කරනවා. මෙන්න මේ විදිහට අංග 6ක් ගැන අපට සිහිය පිහිටවන්න පුළුවන්. මෙතනින් ආරම්භ වන මේ සම්මා සතිය අපට තවත් දිනු කරලා සතර සතිපට්ඨානය දක්වාම දිනු කරන්න පුළුවන්. කායේ කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ස්ථාන හතරෙහි සිහි පිටුවා ගැනීම. පින්නතුනි මේ හැම කාරණකදීම අප මුලින් සඳහන් කර විදියට සම්මා දිට්ඨිය මනාව දැක්ම දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අපට පැහැදිලි දැක්මක් සුතමේ ප්‍රඥාවක් ඇතුව එය නිතරම චින්තාමය ප්‍රඥාවෙන් සිතමින් එය තමගේ සිතේ හදවතේ දරාගෙන තමයි මේ සතිපට්ඨානය අපි වඩන්නේ. ඒකට එක පැත්තකින් සමන්ත මනා දැක්මක් දෘෂ්ටියක් තියෙනට ඕන සම්මා දිට්ඨියක් තියෙනට ඕන අනිත් අතින් සීලන්ත සුවිසුද්ධං කියපු විදිහට සමාරකෙන සීලය උපරිම ලෙස පිළිසිදුව පවත්වා ගන්නට උත්සාහ ගන්නට ඕන. යංග දෙකම වැදගත්. සීලන්ත සුවිසුද්ධං දිට්ඨි තුජුකා කියලා ධර්මයේ විශේෂයෙන් සඳහන් කරනවා. සංගතනිකායේහි සතිපට්ඨාන සංයුත්තේහි මෙන්න මේ දර්ශනේ සහ සීලය කියන කාරණා දෙකේ වැදගත්කම නිතර නිතරම අවධාරණය කළ තියෙනවා. ඒක තමයි කරණීයමෙත සූත්‍රයේ දේශනා කරන්නේ දෙටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. දෘෂ්ටිංච නොපෙමින දර්ශන සම්පන්න යුක්ත සීලය කියලා කියන්නේ මේක. සතිය වඩද්දී සතියට මුලින් මෙන්න මේ සීලය සහ සම්මාදිටිය නැත්නම් සීලය සහ ප්‍රඥාව කියන කාරණා දෙක සමාන්තරව ගමන් කරන්න ඕන. කාය කයනුපස්සී කියලා වඩනකොට අපි කයේ කයනුව බලමින් වාසය කරනවා. මේ කයට මොකද වෙන්නේ? මේ කයේ තියෙන ආස්වාස ප්‍රස්වාස ගැන, අපේ ශරීරයේ තියෙන සතර ඉරියව් ගැන, ඒ වගේම අපි ශරීරයේ ක්‍රියා කරන ආකාරයන් පිළිබඳව, මේ ශරීරයේ තියෙන කෙස් ලොම් නියද ආදී කුණ කොටස් පිළිබඳව, ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප, ඒ වගේම අපේ ශරීරයට මරණය පස්සේ සිදුවන කාරණා උද්දමාසක විනිර කාදී වශයෙන් ගිහිල්ලා ඇටසැකිල්ලක් දක්වා මේ ශරීරයේ ක්‍රමෙන් වෙනස් වන ආකාරයේ පිළිබඳව සිහිය පිහිටුවාගෙන සිටීම. ඒක කරන්නේ අපි නිකන් නෙවෙයි, කෙලෙස් සමන වෙරැතුව. ආසාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දෝමනස්සං. අන්න අපි මුලින් සඳහන් කළ අවිද්‍යාව සහ දෝමනස්සය නැත්තන් දැඩි ඇලීම සහ ගැටීම කියන කාරණා දෙක දුරු කරමිනුයි අප මේ සම්මා සතිය වඩන්නේ. බලන්න පිනතුනි මේ කෙනෙක් කාරණා සම්බන්ධ වෙන හැටි. එක අතකින් මන දර්ශනේ තියෙනට ඕන, අනිත් අතින් අර දැඩි ලෝභය දුරු කිරීම නම් වූ අනවිද්‍යා නැත්තන් නෙක්ඛම්මේ ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන, අනිත් පැත්තෙන් අව්‍යාපාද නම් වූ ව්‍යාපාද නොකිරීම හෙවත් මෛත්‍රිය නැමැති සම්මා සංකප්පේ හිතේ තියාගෙන තමයි මේ සම්මා සතිය අපි වඩන්නේ. එතකොට කය කයනෝ බලෙන් වාසය කරනකොට අන්නේ කය තුල හිත පිහිටනවා, ටිකෙන් ටික අපේ හිත කෙලෙසුන්ගෙන් ඈත් වෙනවා. ඊට වේදනාස වේදනපස්සේ කියපු විදිහට අපට ලැබෙන සැප දුක් උපේක්ෂා ආදී මේ වේදනා ගැන අපි හොඳට අවධානයෙන් වර්තමානයේ තුල ඉන්නවා. චක්කු සම්පස්සජා වේදනා, රූප සම්පස්සජා ආදී වේදනා විදිහට තියෙන මේ ආයතන හයෙන්, ඉන්ද්‍රිය හයෙන් අප ගන්න සැප දුක් උපේක්ෂා ආමිත නිරාමිස ආදී මේ වේදනා ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. සිහිය දිනු කරන එක ස්ථානයක්. ඊළඟට අපි චිත්තේ චිත්තානුපස්සී විහෙරති, සිතේ චිතානුව බලමින් වාසය කරනවා. එතකොට සිතට රාග දේශ මොහ සිතුවිලි තියෙන ලාට විරාග වීත දෝෂ වීත මොහ ආදී වශයෙන් විමුත් අයුමුත් ආදී වශයෙන් සිත ගැන තම හොඳට අවධානයෙන් පසු වෙනවා. තමගේ සිත ගැන සිහි පිහිටුවා ගන්නවා. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට අප සිත පිහිටවන තවත් තැනක් තමයි, සතිය දිනු කරන තවත් තැනක් තමයි අපේ සිතුවිලි. හිතට එන පංච නීවරණ, කාමච්ඡන්ද ආදී නීවරණ, ඒ වගේම අපේ ආයතන, ඊළඟට රූප ආදී ස්කන්ධ, ඒ වගේම සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්මයන්, මෙන්න මේ කාරණා ගැන අපි යාලි අරි සිහිය තියාගෙන ඉන්නවා. කුසල අරමුණක් නම් ඒක හට ගන්න හැටි, නිරුද්ධ වෙන හැටි, ඒ වගේම අකුසල අරමුණක් නම් අකුසල අරමුණ දුරු වෙන හැටි, ඒවා හට ගන්න හැටි, විශේෂයෙන්ම සති සම්බොජ්ජංග ආදී මේ කුසල විතරක ක්‍රමයෙන් දිනු වෙන හැටි ගැන අපි හොඳට අවධානයෙන් පසු වෙනවා. මෙන්න මේකත් අපේ සතිය දිනු කරගන්න ක්‍රමයක්. මෙන්න මේ සතිය කාලයක් දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අපි ඊළඟ අංකයට එනවා. සම්මා සමාධි ධම්මපදං. සම්මා සමාධි නම් වූ ධර්මපදයට අපි එනවා. කාලයක් එක අරමුණක හිත දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අපේ හිත කාම ඡන්දාදී නීවරණ වලින් ටිකෙන් ටික දුරු වෙනවා. දුරු වෙනවත් එක්කම ඒ අප අරමුණු කරගත්තු බුද්ධ අනුස්සතිය ආදී අරමුණක් වෙන්න පුළුවන්. ඒ වගේම ආනාපානසතිය ආදී සතිපට්ඨාන අරමුණක් වෙන්න පුළුවන්. අන්න ඒ අරමුණ තුළ යලි යලි සිත භාවිත කිරීම හේතුවෙන් අපේ හිතේ අරමුණු තුළම විතක්ක, එහෙම විතක්ක කරනවා. ඒ තුළම විචාර විදෙන හැසිරෙනවා. ඒ තුළම අපි පිහිටියට සුඛයටපත් වෙනවා. ඒ තුළම අපේ හිත එකඟ බවටපත් වෙනවා. මෙන්න මේ විතක්ක විචාර පිහිටි සුඛේ කඟතා කියන මේ ධානාංග ක්‍රමයෙන් අපේ හිතේ පිහිටනවා. ඒහි ප්‍රතිඵල විදියට එක පැත්තකින් අපි උපචාර මට්ටමේ නැත්නම් ධානයට සමීප වෙන මට්ටමටම මේ ධානාංග දිනු කරනවා. අනිත් පැත්තෙන් ආනාපාන සතිය ආදී කමඨහන භාවිත කරමින් අපි මේක ඊටත් ඉහළට ගිහිල්ලා මේක අර්පණා සමාධි මට්ටමටම ධාන මට්ටමටම හිතේ සමාධිය දිනු කරගන්නවා. මෙන්න මේ සමාධිය නිසා අපට පින්නතුනේ ලොකු සතුටක් ඇති වෙනවා. මේ මනස ලෝකේ ලබන ඊළම සතුටට වඩා සතුටක් මෙන්න මේ නීවරණ දුරු කිරීම නම් වූ මේ ධානාංග ලබා ගැනීමෙන් අපේ ජීවිතේට ලැබෙනවා. ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව ලබන්න කැමති නම්, දකින්න කැමති නම් අපි අනිවාර්යයෙන්ම මේ ධම්මගේ ඉන්නට ඕන පින්නතුනි. එතකොට ධර්මයේ රකින්නකොට නීවරණ දුරු වෙනවා. නීවරණ දුරු වෙනකොට ආධ්‍යාත්මික සතුට වැඩි වෙනවා. ඒ සතුට වැඩි වෙච්ච පමණට නැවතත් අපි ධර්මයේ හැසිරෙනවා. ධර්මයේ හැසිරෙනකොට නැවතත් සතුට දිනු වෙනවා. මෙන්න මේ සතුට සහ ධර්මයේ හැසිරීම සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ලැබෙනකොට අපි එන්න එන්නම ධහමෙහි තවදුරටත් ඉදිරියට යනට වායාම සති සමාධි ප්‍රඥා කියන මේ අංග කරා යනවා. යතර විශේෂයෙන්ම අපි සම්මාදිට්ඨිය මේ ධර්ම මාර්ගය පටන් ගත්ත නිසා සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථා භූතං කජානාති කියපු විදියට අපි සම්මා සමාධිය තුල නවතිලින්නේ අන්නේ සමාධියෙන් හිත සමාධිමත් වුණාට පස්සේ අපි ස්කන්ධ ආයතන ධාතු නාම රූප ආදී මේ දේවල් අනිත්‍ය වශයෙන් බලනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් බලනවා. රූපය අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍ය ආදී වශයෙන් ස්කන්ධ වශයෙන් බලනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් බලනවා. මේ හැම දෙයක්ම පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරෝධන ආකාරය බලමින් අපි එන්නෙම එකපැතකින් බාහිර රූප ලෝකෙ නිදහස් වෙනවා. අනිත් අතින් අභ්‍යන්තර නාමයන්තෙන් නිදහස් වෙනවා. පින්තුනි අද අප සාකච්ඡා කළේ සංගීති සූත්‍රයේන ධර්ම පද හතරක් පිළිබඳව. එහිදී අනවිජ්ජහ ධම්මපදං දැඩි ලෝභයේ දුරු කිරීම නම් වූ ධම්මපදය ගැන අපි කතා කළා. අභ්‍යාපාදෝ ධම්මපදං වෛර නොකිරීම මෛත්‍රී වැඩීම නම් වූ ධම්මපදය. සම්මා සතිය ධම්මපදං සම්මා සතිය නම් වූ ධම්මපදය. ඒ වගේම සම්මා සමාධි ධම්මපදං සම්මා සමාධි නම් වූ ධම්මපදය. ඉතින් මේ කරුණු හතර අපේ ජීවිතය තුළ උපරිම මට්ටමේ දිනු කරගන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා අපට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දෙනාටම ධර්ම අවබෝධයෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ උතුම් කුසල හේතුවෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන සිය ජීවිත මගේ 92 විහිේ පසුවන ගොඩබිම් විතාන පියතුමාට නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ඒ වගේම මීට වසර දෙකකට කලින් මියගිය ඒ ප්‍රනාන්දු මාතාව මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා. මේ ධර්ම දේශනාවේ පින්කමට අනුග්‍රහ දක්වන ලෑන් වී විතාන මහත්මිය, ඒ මහත්මා දරුවන් ඇතුළු හැම දෙනාටම සෙත සාන්තිය යහපත නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ධර්ම අවබෝධයෙන්ම සැලසේවා. ඔබ අප හැම දෙනාටම මේ උතුම් කුසල හේතුවෙන් මෙලොව යහපතත් පරලොව සුගතියත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොන්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.